ධනමින් සංශෝධනයක විවිධාකාරයේ බාධාවන් වක්‍රාන්මින් ඉදිරිපත් කළේ කෙසේද? විසිමිනි සංශෝධනයට ව්‍යුර්ථව ඍජුව එක්සත් ජාතික පක්ෂය බාධාවන් එල්ල කරමින් පවතී. අද පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සම්මාන එක්තරා ග්‍රාම මන්ත්‍රී 137 දෙනෙක් ඉන්නේ. මේ 137 දෙනාම විසිමිනි සංශෝධනයට පක්ෂයි. වෙනත් ප්‍රශ්න අරබය විවිධ මතිමතාන්තර තිබුණා. විසිමිනි සංශෝධනය අරබය මතිමතාන්තර නැහැ. ආණ්ඩුව එමැතිම අතහැරලා ඉන්නේ බව මේ ප්‍රශ්නේදී අපිට මතිමතාන්තර නැහැ. විශ්ව සම්මත කරන්න ඕන කියන මතය ඉන්නේ.